භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතින් පින්වත්නි, බිය කරුවේ මේ සසරේ ඇත්තරම සසර බිය. සමහරවිට මේ දේශනා සිද්ධ කරලා මම ධර්ම දේශනා කරලා කුටියට ගියාට පස්සෙත් වෙලාවකට හරියට හිතට මේ සංවේගය දැනෙනවා මේ සතර අපාය ගැන. ඉතින් එක දිගට ඇත්තම කෙනෙක් නුවණින් මෙනෙහි කළොත් එහෙම එයාට කඩුවක් අමෝරාගත් වදකෙක් වගේ පිටිපස්සෙන් සතර අපායේ වෙන්න ඕන. මේ මනුෂ්‍ය ලෝකේ කියන්නේ පින්වතුනි වැට උඩ. මෙතනින් පල්ලහැට වැටුනොත් වැටුනාම තමයි. ආයේ උඩට එන බොරු. කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දුක්ඛිත සංසාරයට වැටුණාට පස්සේ ආයේ මිනිස්යන්ගෙන් මේ ආපහු මිනිස්සෙක් වෙන්නේ මේ සිල්ට ගත්ත පස් පිටක් වාගේ ප්‍රමාණයක්, මැරෙන මිනිසුන්ගේ මහ පොළොව වගේ ප්‍රමාණයක්. ඒතර නියේ සිල්ට ගත්ත පස් පිටයි මහ පොළොවයි සංසන්දනය කරන්නේ කොහමද? එච්චර ප්‍රමාණයක් මැරුණාට පස්සේ යන්නේ සතර අපායට කියවෝ. ඒ සතර අපාය පිළිබඳ සවිස්තරව මුළු බුද්ධ දේශනාවෙම සවිස්තර දේශනා මෙතුවක්කල් මේ පින්වතුන්ට අපි විස්තර කරලා දුන්නා. එතකොට භික්ෂුන් වහන්සේලා විදිහට ධර්මදේශකයන්න් වහන්සේලා විදිහට අපින් වෙන්න ඕන යම් යුතුකමක් තියෙනවා නම් අපි ඒව ඉෂ්ට කළා. දැන් ඔබට තියෙන්නේ මේ දහම් කරුණු තේරුම් ගන්න දෙතුන් වතාව අහන්න. දෙතුන් වතාව අහලා මේ දහම් කරුණු තේරුම් ගන සතර අපායේ නිදහස් වෙන්න. ඇත්තටම අපි ලෙඩ දුක් වලට වැඩිය බය වෙන්න ඕන සතර අපායට. මොකද ලෙඩ දුක් කියන ඒවා දැන් මරණය කියන එක කොහොමදත් එනවනේ සිංහවත්නි. මේ මැරෙන්න එක එක ක්‍රම හැදෙනවා. වියසන, වසංගත, ගම් වතුර, සුලි සුලං, ජීකේව හැදෙනවා. ලෙඩ රෝග, ඊළඟට සතුරු කරදර, ත්‍රස්තවාද, අන්තවාද, ඒ කොයින් හරි මැරෙන්න ක්‍රමයක් හැදෙනවා. පවුලෙමයි ගහ මරා ගන්නවා, වසකාලා මැරෙනවා, ගගේ මුහුදේ පැනලා මැරෙනවා. ඔය ඔක්කොටම මරණේනි කියන්නේ. ඉස්පිරිතාලේ මැරුණා, ගෙදර මැරුණා, කානුවේ මැරුණා, පාරේ මැරුණා, මරණේ මරණේමනි. එතකොට ලිඩවීමත් එහෙමයි. ඔළුවේ කැක්කුමක් හැදුණාත්, පිළිකාවක් හැදුණාත්, ප්‍රෙසර්වේ හැදුණාත්, මොකක් හැදුණා ලිඩ ලිඩමනි. ඉතින් අපිට ඇත්තටම භයානකම ප්‍රශ්නේ කරගන්න ඕනන්නේ, භයානකම ප්‍රශ්නේ කරගන්න ඕනන්නේ පින්වත්නි සතර අපාය. මේකින් පල්ලහැට වැටුනොත් උඩට එන්නේ. මේ සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ කෝටි 7ක් හිටියා මිනිස්සුයෝ. ඉතින් දැන් සැවැත් නුවරට ගිහිල්ලා පොඩ්ඩක් බලන්නකෝ මිනිස්සු කීයද ඉන්නේ කියලා. දෙවුරන් එහෙරි අවට ලාවට මිනිස්සු කඩකාරයෝ ටිකක් ඉන්නවා. එච්චරයි. පූර්වාරාමයේ අවට කවුද ඉන්නේ? පූර්වාරාමයේ තිබ්බ දැනක පස් ටිකක්වත් නැහැ. බලන්න කොච්චර අනිත්‍යද කියලා. අර අචිරවතී නදිය දැන් පොඩි අගලක් වගේ. කොච්චර වෙනස් වෙලාද? ඊළඟට පරාක්‍රම බහු රජු ඉන්න කාලේ ලංකාවේ කොච්චර සෙනඟ හිටියද? ඒ ඔක්කොම ටික නැති වුණා. ලංකාවේ 24,000 ග්‍රහතන් වංශලෙක තැන අපවත් වෙලා තියෙනවානේ. ඊළඟට ඌව පෙල්ලස්ස යුද්ධයේදී වෙල්ලස්ස සටනේදී 30,000ක් සුද්ධ වෙඩි තියලා මල්ලලා තියෙනවානේ. සිංහල මිනිස්සු මේ විදිහට ඔල්ලු මිනි ඔලු මතින් මිනිස්සු මේ ලෝකයේ සැරිසල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කොහොම පින්වත්නි මේ උපන් සත්වයාට එන දුක, මේක තමයි සසර දුක. මේක තමයි බියකර සංසාරේ. ඉතින් ඒ නිසා මේ තේරුම් ගන්න මේ කරුණු කාරණාව දුකයි කියලා. දැන් ওই සතර අපායේ ඊළඟට දැන් අපි නරක මේ අපායවල ගැන විස්තර කළා. ඊළඟට මේ සිරිසන් ලෝකයේ දුක, ඊළඟට പ്രേත ලෝකේ. දැන් සිරිසන් ලෝකයේ දුක කියන්නේ වින්වත්නි, සිරිසන් ලෝකේ කොයිතරම් මහත්ද කියනවනම් බුදුරජාන් වහන්සේ වදාලා මේ පෘථිවියේම තියෙන ගස්වල කපන්න කිව්වා. ගස්වල කඳන් අතු වලින් පොඩි පොඩි උල් උපමාවක්. ඊට පස්සේ ලොකු උල් වලට මොහොන් දෙන ලොකු මාළු ගන්න කිව්වා. මේ ලෝකෙම තියෙන ගස්වල ලොකු උල් ටික ගස් උල් කරලා ගත්තොත් ඒව ඉවර වෙනවා, මාළු ඉවර වෙන්නේ නැහැ. මධ්‍යම ප්‍රමාණයේ උල් වලට මධ්‍යම ප්‍රමාණයේ සත්තු ගන්න කිව්වා. ලෝකෙම තියෙන ගස්වල මධ්‍යම ප්‍රමාණයේ උල් ඉවර වෙනවා කිව්වා, මාළු ඉවර වෙන්නේ නැහැ. චූටි උල් වලට ගන්නකොට චූටි මාළුවෝ. ඊට පස්සේ ලෝකෙම තියෙන ගස්වල උල් ඉවර වෙනවා, මාළු ඉවර වෙන්නේ නැහැ. ලී තුඩකට ගන්න බැරි චූටි ප්‍රාණීන් මොහොතේ අසංඛේයයි අප්‍රමාණයි. පින්වත් මහණනි, මේකෙන්වත් තේරුම් ගන්න කියනවා මේ තිරිසං අපාය ඒසා විශාලයි කියලා. ඔය මාළුවෝ විතරක්. ක්‍රුමීන්, පණුවෝ, ගැඩවිල්ලෝ, ඊළඟට සතා සිව්පාව නැතුව මාළුවෝ විතරක් ඔය. ඒසා විශාලයි තිරිසං අපාය. මිනිසුන්ගේ පරිභෝජනයේටම දවසට කොච්චර කුකුළු මරනවද, කොච්චර හරක් මරනවද, කොච්චර ඌරෝ මරනවද. ඉතින් මේ තිරිසං අපාය. ඊට පස්සේ ඔය වගේ අපායේ දුක් විඳින පණ පිටින් සම්බන්වන තිරිසං සත්තු. ඊට පස්සේ දැන් ලංකාවේ වුණත් බලන්නකෝ, ඇඳිරි නීතිය ඇවිල්ලා ඔක්කොම ටික මිනිස්සු ඔක්කොම ගෙවල් වලට එනකොට ඒත් මිනිසුන්ගේ ආහාර පරිභෝජන පිණිස මාළු අල්ලන මිනිසුන්ට අවසර දුන්නා මාළු අල්ලන්න. මම මේ සසර ගැන කියන්න තේරෙන්නේ. එතකොට ඒ උන්ට ඇඳිරි නීතිය කියලා කතාවක් නැහැ නේ. නැනසිලි එක දවසක් නැහැ නේ. ජාන්තන් මේ බුද්ධ ශාසනයේ තියෙන නිසා පෝයදා තියෙනවා ලාවට ගැලවිලා. ඊළඟට ප්‍රේත ලෝකේ අනන්ත අප්‍රමාණ ප්‍රේතීනෝ අමුතු අමුතු අය. කටවල් කුණු වෙලා, උළු කුණු වෙලා, කටෙන් කෙලවැක් කියන කට ගන්ධස්සාර. දවසක් අපි ඉන්න ආරණ්‍යයක මිනිස්සෙක් ඇඟට මේ පෙරේතෙක් ආවෙසලා කට ඇරියා. මුළු ප්‍රදේශෙම ගන්ධස්සාරයි, කුණු ගඳයි. ඔය පෙරේත බැල්ම තියෙන ගෙවල් වල නිතර ගඳ එනවා. ඒ මිනිසු ඉන්නේ ඒ වගේ. ඊට පස්සේ පෙරේත ලෝකයේ දුක සමහර ප්‍රේතයන්ට පින් අනුමෝදන් වෙන්න බෑ. ඉතාලම සුළුපුළු පිරිසකට තමයි පින් අනුමෝදන් වෙන්න පුළුවන්. දැන් ප්‍රේතවත්ව සම්පූර්ණයෙන් අපි ඉගෙන ගත්තා. එතකොට බලන්නේ මේ සම්පූර්ණ ප්‍රේතයන්ගේ කී දෙනෙකුට පින් දීලා සුවපත් වුනේ කියලා. කී දෙනෙකුට පින් දෙන්න බැරිද? ඒ කියන්නේ පින් ලබා ගන්න බැරි තත්ත්වයක කොච්චර ප්‍රේතයෝ ඉන්නවද? ඊළඟට අසුරනිකාය ගැන ඉගෙන ගත්තා. අසුරනිකායේ කොච්චර සත් අග්නිමක අසුරයෝ කට අරපු ගමන් ගින්දර පිට වෙන. ඒ ගින්දර පිට වෙන යාලගේ පවර් එක නෙවෙයි, යාලගේ කට පිච්චෙනවා. මනුස්ස ලෝකේ කටින් කරපු පව්. ඊළඟ සමහර අයගේ නහයෙන් කටෙන් සර්පය එළියට එනවා. ඒක යාලගේ පවර් එක නෙවෙයි, යාලා ආර්ය උපවාද කරපු පාපේ. ඊළඟ සමහර අමනුෂ්‍ය ඉන්නවා, යාලා දෙවිවරු වගේ. නමුත් අනිත් අයද පේන්නේ සත්තුන්ගේ හිස්සක් වගේ ඔළුව. එහෙම අසුරනිකායවල තියෙනවා. ඊට පස්සේ සමහර අයගේ ඔළුව කිඹුල් ඔළුව වගේ. ඉතින් සතාසිල්පා වගේ ඔළුව වගේ සර්පයෙක්ගේ වගේ ඇඟ තියෙනවා. මේ ඔක්කොම අසුරනිකායව. ඊළඟට ඔය මේ දොළපුලුට ගන්න ගමන් ගංජා, මේ ඊළඟට මද්ද්‍රව්‍ය පිදේනි වලට තියාගෙන ඔය යාන්ත්‍රිකා කරලා බලේ ගන්න. ඒ ඔක්කොම අසුරනිකායනේ. ඊළඟ එක එක යක්කු යක්ෂණියෝ මේ ඔක්කොම ඒ නිකායනේ. ඉතින් ඒවුන්ට වැඳ පුදාගෙන ඒ අයිට පහන තියාගෙන ඉන්න අය කය බිඳලා මැරුණාට පස්සේ යන්නේ එයාලා ළඟටනේ. මේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා සෝවාන් වෙච්ච සම්මාදිට්ඨිය තියෙන දෙවිදේවතාවුන් වහන්සේලා මේ පින්වත්නි, ඔයාලා හිතන්නේ මේ අරකගේ බෙල්ල මිරිකමන් මේකගේ බෙල්ල මිරිකමන් කියලා පොල් ගහලා මේ පහන් තියලා ඒ කන් ලව්වලට එනවා කියලාද හිතන්නේ? එහෙම වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් අර අනිත් සියලුම භූත බලවේග, අමනුෂ්‍ය බලවේග අසුරනිකායටයි අයිති වෙන්නේ. ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න. ඉතින් ඒ අයගෙන් පිහිට හොයලා යන අයට අනිවාර්යෙන් ඒ ලෝකවලට යන්න වෙනවා. සමහර කාන්තාවෝ ඉන්න පුරුදු වෙලා ඉන්නවා, හැම වෙලාවෙම කිවිසුමක් ගියක් දුවනවා කොහේ හරි දේවාලයකට පඳුරක් ගෙත ගහගන්න, පොල් ගෙඩියක් ගහන්න. ඉතින් කය බිඳලා මරණින් මත්තේ එවුන් අතරටම යන්න වෙනවා. ඊට පස්සේ ඒ පුදුම සහගත දෙයක් තියෙනවා. සමහර අය මැරෙන කිතු කියන අපේ ඥාතීන් පේනවා කියලා. ඇත්තටම මේ ඥාතීන් නෙවෙයි. ගොඩක් අයද අර තමන් නිතර ගිය දේවාල වල අමනුෂ්‍යව තමයි පෙනී හිටින්නේ මේ ඥාතින් විදියටද එයාලගේ හිත බැඳෙනවා ඊට පස්සේ ආපි ළඟට වරින් කියනට අර දේවාලෙම තමයි උපදින්නේ ගොඩාක් දුරට ඒ වගේ ඉතින් මේ ඔක්කොම අසුරනිකායව ඒ අසරතුර ඉපෙත් මැරිලා ගිහිල්ලා ඉපදෙනවා නාග ලෝකේ නාග ලෝකේ ඉපදුනාට පස්සේ දැන් මේ බලන්න සමහර ප්‍රේතයෝ මේ බුද්ධාන්තරයන් කාශ්‍යප බුද්ධ ශාසනයේ පෙරේතෙක් වෙලා මේ බුද්ධ ශාසනයේ පෙරේතයා. දැන් ඔයාලා හිතන්න මොකක් හරි අපෙන් වෙන වැරද්දකින් අපි දැන් ගිහිල්ලා නරකයකට එහෙම නැත්නම් ප්‍රේත ලෝකයකට වැටුනොත් දැන් බුද්ධාන්තරයක් ඉන්න වුණොත් මෛත්‍රී බුද්ධ ශාසනයේ තිවරයි නේද? මිනිස්සු ප්‍රාර්ථනා කරනවා මෛත්‍රී බුදුන් දකින්න ලැබේවා කියලා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න ලැබේවි. නමුත් තමන් පෙරේතේ. ඊදන්නේ සමහර තමන් සර්පේ. තමන් දෙරසන් සතේ මෛත්‍රී බුදුන් දකින්න පතනවා. සතා සිව්පාවෙක් කියලා පෙනේවි. එහෙම නැත්නම් අසුරෙක් කියලා පෙනේවි. එනේ මේ බුද්ධ ශාසනයේ කිසිම තැනක අසුරයන් මාර්ගඵල ලැබුවා කියලා නෑනේ. මම අටුවා බැලුවා. එයා ආපු තැන් බුදුරජාණන් වහන්සේත් එක්ක මොන ගෙහින්ද කතා කරන්න. මාර්ගඵල ලැබුව විස්තරයක් නෑ. ඉතින් ඊට පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ ඊළඟට බුදු කෙනෙක් ගැන නෑනේ. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා වැඩිපුර පහළ වෙච්ච කල්පවල ඊළඟට කල්ප බොහෝ ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේලා නෑ. සමහර කල්ප තිබෙනවා අසංකේයයක්. ඉතින් එහෙම වුණොත් ආයේ මේ සංසාරයට වැටෙනව නේද? කොච්චර දුක්ඛන්දරවද? මනුස්ස ලෝකයේ තියෙන දුක බලන්න. දරුවෝ නිසා දුක් විඳින අම්මලා, බිරිඳ නිසා දුක් විඳින ස්වාමිවරු, සමහර පිරිමි අඬනවා. සමහර පිරිමි ගෙවල්වල ගෑනු බවට පත් වෙලා අඬනවා. ඉතින් එච්චර දුක් විඳිනවා. ඊළඟට ස්වාමියා නිසා දුක් විඳින මේ බලන්න බිරිඳවරු දිහා. සමහර ස්වාමියා නිසා ගුටි කාපු ගෑනු අයගේ ගුටි කාපු ජීවිත ගණන් කරන්න බෑ පින්වත්නි. පිරිමින්ගෙන් ගුටි කාපේවා. උපන් දවසේ මේ විවාහ වෙච්ච දවසේ ඉඳලා ගුටි කනවා ග්‍රාන්ඩු සරුවල් බීලා දා ඊළඟට දරුවන්ට සැනසෙල්ලක් නෑ. උයාගත් එක සැනසෙල්ලේ කන්න නෑ. ඉතින් පිනක් දහමක් කළා නෑ. ඊවල වල ප්‍රශ්න. දරුවෝ නිසා දුක් විඳින ඒවා. දරුවෝ නිසා අම්මලාගේ තාත්තලාගේ පපුවක් ගිනිගෙන තියෙන්නේ. ඊළඟට දරුවෝ හිටියත් දුක, දරුවෝ නැතත් දුක, නැහඳ අම්මලාගේ ඒල්ලාගේ ප්‍රශ්න, නෑදෑයන්ගේ ප්‍රශ්න, සහෝදරයන්ගේ ප්‍රශ්න, ඉඩකඩම් වල ප්‍රශ්න, සහෝදරයෝ නඩු කියා ගන්නවනේ. පුංචි කාලේ දුවලා පැනලා කට්ටිය ඔක්කොම එකට ඉඳලා අවසානේ මං දවසක් ওই කාත් එකද කතා කරද්දී මං කිව්වා මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕන නිතර බණ අහන්න කියලා. මට කිව්වා මොන සංසාරයක්ද ආන්දරණේ, පුළුවන් නම් ඔබ වහන්සේ බණක් කියන්න කිව්වා. අපේ පවුලේ ටික ඔක්කොම එකතු වෙලා එක මේසයක බත් කන්න පුළුවන් විදිහේ බණක් කියන්න කිව්වා. ඒකේ අර්ථය තමයි ඒ මිනිසුන්ගේ පවුලේ කට්ටිය ඔක්කොම එකතු වෙලා එක මේසයක බත් ටිකක් කනවා කියන එකල් සීනියක්. එච්චර එකට කනයි. පොදුම සහගතයි. එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ ටික නැති වෙනවානේ. අවසානේ එකාට එකා වුණියම් කර ගන්නවානේ. පොදුම සහගත එක අම්මගේ බඩේ නිදාගෙන ඉපදිච්ච අය. මෙහෙමත් සංසාරයක්. ඊට පස්සේ දැක්කේ නැද්ද අම්මලා බලු කූඩු වලට දාලා තියෙනවා. අම්මලාට දරුවෝ කනට පතපත ගහලා ගහන මේ සිද්ධි පෞගේ කාලේ ප්‍රවෘත්ති වලට පෙන්වුවා දැක්කේ නැද්ද ඔයාලා? මේ වැඩිහිටි නිවාස මහලු මඩන් ඔවා බිහිුනේ ඇයි? පරිවාස බිහිුනේ ඇයි? මේව මනුෂ්‍ය ලෝකේ දුකද සැපද? ඔය මේ ඒකාසෙ මෙහින් කොල්ලෝ ටික කුඩු ගහනවා, බොනවා, මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඊළඟට එහින් කෙල්ලෝ ටික සල්ලාල වෙනවා. ඊළඟට දැන් පාරක් ගානේ rooms කියලා හැමතැනම ගහලා තියෙනවා. ඇයි මේ මිනිසුන්ට ගෙවල් නැද්ද අප්පා? මේ හැමතැනම rooms තියෙන්නේ. ඔය ඉතින් එක එකාගේ චරිත නැති කරගන්න තැන්නේ. කොයි හරි ගෑණියෙක් මිනිහක් ගෙනල්ලා තම තමන්ගේ සල්ලාල ජීවිත ගත කරන තැන්නේ. ඉතින් ඒ නිසා මේ ඔක්කොම සැපද මේවා? මේ ඔක්කොම සසරට කර්ම නේද? ඒක මදිවට එන ලෙඩදු ප්‍රෙෂර් කියයි, ඊළඟට පිළිකා කියයි, මේ ව්‍යසන, මේ බලන් ලෝකයක් බය වුණානේ මේ වෛරස් එකට. බය වුණා කියන්නේ බය එනවානේ. එක එකා මැරෙනවානේ. ළඟ ඉන්න කෙනාට හැදෙනවානේ. ඊට පස්සේ බෙහෙත් නැහැනේ. දැන් මේවට විසඳුම් සල්ලි වලින් තියනවාද? මේ සල්ලි වලටම පෙරේතකම් කළා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ලෙඩක් හැදෙනකොට ආයේ මෙයා ජනාධිපතිද, මෙයා අගමැතිද, මෙයා මැතිවරයෙක්ද, මෙයා මන්ත්‍රීද, මෙයා පෝසත්ද, මෙයා දුප්පත්ද, මෙයාට දැනුම තියෙනවද? ඒ කතා නෑ. වෙදකම් කරන්න ගිහිල්ලා මේ වෛද්‍යවරුන්ටත් මේ ලෙඩේ හැදුනානේ. අවසානයේ සම්නි හැදිලා මැරෙනවානේ. දරුවෝ ඒකාසේ දරුවෝ බඩවල් වල මැරෙනවානේ. ගස්සා කරනවානේ ඒකාසේ. ඉතින් මේ වගේ කොච්චර දුක්ඛන්දරව මනස ලෝකේ තියනවද කියලා බලන්න. සමහර මිනිස්සු ප්‍රාර්ථනා කරනවා ගෑනුවයි උපනෝපන් ජීවිතේ නම් ගෑණියෙක් වෙන්න එපා කියලා. නමුත් ප්‍රාර්ථනාවෙන් ලැබෙන්නේ නැහනේ. ස්ත්‍රී බව පුරුෂ බව ප්‍රාර්ථනාවෙන් ලැබෙන්නේ නැහනේ. ඊට පස්සේ සමහර අය ප්‍රාර්ථනා කරනවා නේ උපනෝපන් ජීවිතේ මෙහෙම දුකක් එපා කියලා. දුක්ඛ ධම්මානම් භික්ඛවේ සත්තානම් ඒවං ඉච්ඡා උපද්දති. දුක විඳින සත්වයාට මෙහෙම හිතෙනවා. අනේ දුක නම් මා කරා ඉඳපා කියලා. නකෝ පනායතං ඉත්තාය පත්තබ්බා. ප්‍රාර්ථනා කරපු පමණින් ලැබෙන්නේ නැහැ. ඉදම්පි යම්පිච්ඡන් නැලපති තම්පි දුක්ඛ. මේක තමයි කැමැති දේ නොලැබීමේ දුක. දුක් විඳිනවා ඒකාසේ කැමැති දේ නොලැබීමේ දුක විඳිනවා. ඊළඟට ව්‍යාධි ධම්මානම් භික්ඛවේ සත්තානම් ඒවං ඉච්ඡා උපද්දති. ලෙඩ දුක් රෝග වලට පත් වෙන ස්වභාවයෙන් ඉන්න මිනිසුන්ටම හිතෙනවා අහෝ අසමයන්න ව්‍යාධි ධම්මා ආසාම. අනේ මට නම් ලෙඩ දුක් එන්න එපා. මහා කරා පැමිණෙන්න නම් එපා. නමුත් ඒක කැමැතිව පමණින් ලැබෙන්නේ නැහැ. ලෙඩ දුක් කියනවා මිනිසුන්ට හැදෙනවා. මේක ඉදම්පි යම්පිච්ඡන් නලබති සම්පි දුක්ඛම්. මේක කැමැති දේ නොලැබීමේ දුකයි. ඉතින් ඒ නිසා මරණයටපත් වෙන මිනිසුන්ට හිතෙනවා අනේ අපි නම් මැරෙන්න එපා කියලා. නමුත් එහෙම හිතුවාට නොමැරී සිටින්නේ. ඒක කැමැති දේ නොලැබීමේ දුකයි. ඒකාස්සේ රස්සාවක් හොයාගන්න දුක් විඳින දුක. ඊළඟට මේ සමහර ළමයි කැම්පස් වල විඳින දුක. සියදිවි හානි කරගන්නවා සමහර අය. මේ සංසාරේ පුදුම දුකක්. අහිංසක කෙල්ලෝ මල් වගේ ගෙවල් වල හැදෙනවා. ඊට පස්සේ පහුගිය දවස්වල එක එක කැම්පස් වල එක එක සමයන් රැක් දෙන්න පටන් ගත්තා. මේ ගෑනු මීලේ නරක වැඩ කරන මේ වීඩියෝස් වල සවුන්ඩ් දාලා අහිංසක කෙල්ලන් එක්ක මේකට ඕන විදිහට හැසිරිනියන්ලා කියලා. අර ගෙවල් වල චාරිත හැදිච්ච කෙල්ලෝ සමහර එක කෙල්ලෙක් එහෙම සියදිවි හානි කරගත්තා මං නරක වැඩ කරන්නේ නැහැ කියලා. ඒක දුකද සැපද? දුකක් නේ. ඊළඟ සමහර ළමයි ගිය ගමන් සමහරට අධ්‍යාපන ක්‍රමයට ඔරොත්තු දෙන්නේ නැතුන් ඒ ළමයිට හැදෙනවා ඔය ඔයාලා කියන ස්ට්‍රෙස් එක. ඊට පස්සේ ඒක හැදුනට පස්සේ සමහර ළමයි සියදිවි හානි කරගන්න යනවා, බෙහෙත් බොනවා. මේ ඔක්කොම දුකද සැපද? දුකනේ. ඊට පස්සේ ඒකාසේ ප්‍රේම සම්බන්ධතා හැදෙනවා. බැඳීමක් හැදුන ගමන් ප්‍රේමයක් ආදරයක් ඇති වෙච්ච ගමන් කොච්චර දුක් විඳිනවද? පපුව කොච්චර පිච්චෙනවද? ආදරය නිසා කොච්චර දුක් විඳිනවද? ආදරය නිසා කොච්චර නිදි මරනවද? එක වචනකින් පපුව කොච්චර මේ වේදනාවටපත් වෙනවද? ඉතින් ඒ නිසා ඒව ඔක්කොම දුකද සැපද? මේ සංසාරේ සැපක් කියලාද මේ කියන්නේ? කොච්චර දුක්ඛන්දරාවක්ද? එක පිට පණ්ඩාචාරයට වෙච්ච දුක්ඛන්දරාව බලන්නකෝ. gedara නැති වුණා, සැප නැති වුණා, පැල්පතට වැටුණා, කන්ද නැති වුණා, මිනිහා මැරුණා. ඊළඟට පාරේ දරුවෝ බිහි කළේ. ඊට පස්සේ දරුවෝ දෙන්න නැති වුණා. gedara පවුලේ අය නැති වුණා, මහා වැස්සක් ආවා, ගම් වතුර ආවා, පිස්සු හැදිලා ගියානේ. මෙහෙමත් මිනිසුන්ට දුක් වෙනවනේ. කොච්චර කරදර වෙනවද? අපි මේ දන්නේ සමහර වෙලාවට ඔබට මතකද සංසාරෝගය කියලා මේ ශ්‍රද්ධාවකින් වැඩසටහනක් තිබ්බා. ඒකේ මතකද එක අම්මයි දරුවෝ පස් දෙනාම අබ්බගත වෙලා. එතකොට ඒ අම්මා මැරිච්ච ගමන් ඒ දරුවෝ පස් දෙනාම අබ්බගතනේ. ඒ අම්මලා එහෙයිට කවුද උයලා දෙන්නේ? කවුද කන්න දෙන්නේ? මෙහෙමත් සංසාරයක් තියෙනවානේ. ඉතින් ඒ නිසා ස්පිරිතාල වල නිඳින දුක, පිළිකා රෝහල් වල නිඳින දුක, ඒ ස්පිරිතාලේ ඇඳවල වලට වෙලා මිනිස්සු නිඳින දුක, මේවා සංසාරයේ සැපද? මේවා දුක්ඛන්දරානි. කොච්චර නම් රැකියා ස්ථාන වල නිඳින දුක. සමහර ගුරුවරු කියනවා අම්මෝ උපනෝපන් ජීවිතේ නම් ගුරුවරයෙක් නම් වෙන්න එපා කියලා. ඉස්සර නම් ආත්ම තෘප්තියක් හරි තිබ්බා, දැන් ඒකවත් නැහැ. ඇයි? ගුරුගෝල සම්බන්ධය නැහැ. ගෝලිය ගුරුවරුන්ට සත්කාර කරන්නේ. එක ආරණ්‍යක ආන්දරණමක් ගොඩාක් මල් හදා හදා ඉන්නවා. ඉතින් ඒ නායක ආන්දරෙන් අහවනකොට ඇයි මේ මල් හදා හදා ඉන්නේ කියලා. අනේ මං ගොඩාක් ගෝලියෝ හැදුව ඔක්කොම මට වේදනාව දීලා ගියා. මං දැන් මල් හදනවා කියලා. ගෝලියෝ හදන්නේ නැතුව. ඉතින් හරි පුදුමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ වගේ ගුටි කකා ඒ උනාට මේ බුද්ධ ශාසනයෙන් ගෝල පිරිස හැදුවා. ගුටි කකා. මේ ඔක්කොම ඉතින් දුකද්ද සැපද්ද? ඉතින් දුක්ඛන්දරා. ඒක ඇසේ ගෙවල් හදා ගන්න ඕන, යාන වාහන හදා ගන්න ඕන, ෆිනෑන්ස් ගෙවන්න ඕන, ණය ගෙවන්න ඕන. මිනිස්සු ණය ගෙවා ගන්න බැරුව බැනනවානේ. අර කන්දලි පැත්තේ අම්මා කෙනෙක් රුපියල් 5000ක ණය ගෙවා ගන්න බැරුව දුවත් එක්ක මේ මිනිබිරිත් එක්ක මිනිබිරි බදාගෙන ආච්චි වැවට පැනනනේ. රුපියල් 5000ක ණයක් ගෙවා ගන්න බැරුව. ඒක ඇසේ ඇක්සිඩන්ට් මැරෙනවා, එකම ප්‍රියමනාප පුතා මැරෙනවා, එකම ප්‍රියමනාප දුව මැරෙනවා, ආදරේ සෙනෙහවන්ත අම්මා මැරෙනවා, තාත්තා මැරෙනවා. මේවා සැපද? මේවට නේද සංසාරේ දුකයි කියන්නේ? මේක නේද බියකරු බව කියන්නේ? එකම කර්ම එනවනේ පින්වතුනි 10000 වාරයක්. මේ ජීවිතේ මිනිහියගෙන් දුක් විඳිනකොට සමහරට ඊළඟ ජීවිතේ දුක් විඳින්න වෙනවා. එකම කර්මය. මේ ජීවිතේ දරුවෝ මැරෙනුට ඊළඟ ජීවිතෙත් මැරෙනවා. ඉතින් මේක ලොකු දුකක්, මේක ලොකු සංසාරේ විශාල දුක්ඛන්දරාවක්. ඉතින් මම දැක්ක මිලින්දා ප්‍රශ්නේ දුක ගැන මේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරන තැන, මේ ඔක්කොම ඉපදීම නිසානේ. භාග්‍යතුන් වහන්සේ කුමන කරුණක් නිසාද ඉපදීම නැසීමේලා ශ්‍රාවකයන් සමාදන් කළේ? මේ සංසාර දුකින් නිදහස් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ඇයි අහන දේශනා කළේ? මහරජාණෙනි ඉපදීමත් දුකකි. ඇයි ඉපදෙනවා? බීත්තරාසේ ඉපදෙනවා, කුණු කාණුවල ඉපදෙනවා, යක්කු වෙලා උපදිනවා, නයි වෙලා උපදිනවා, භූතයෝ වෙලා උපදිනවා, අසුරයෝ වෙලා ඉපදිනවා, පෙරේදයෝ වෙලා ඉපදිනවා, නිරේ උපදිනවා. ඉපදීම දුකං මහලු වීම. ඊට පස්සේ ඉපදී කන් නැතුව උපදිනවා, ඇස් අන්ධ වෙලා උපදිනවා, නහය විකෘති වෙලා, කට විකෘති වෙලා, අඳ ගොළු බිහිරි වෙලා උපදිනවා. අඳ ගොළු බිහිරි වෙලා උපදිනවා නිකම් මස් ඇදලා. ඇහෙන්නෙත් නැහැ, කතා කරන්නත් බෑ, ඇවිද ගන්නත් බෑ. මා ඒකාසේ මන්දක බුද්ධිකත් වෙලා උපදිනවා. සී කල්පනාවක් නැහැ. මෙහෙම සත්‍යෝ උපදිනවනේ. අපි ඉපදිලා තියෙනවනේ. ඉපදීමත් දුකකි, මහලු වීමත් දුකකි, රෝගී වීමත් දුකකි, මරණයත් දුකකි, ශෝකයත් දුකකි, වැළපීමත් දුකකි, කායික දුකත් දුකකි, මානසික දුකත් දුකකි, සුසුම් හෙළීම, අප්‍රියං හා එක්වීම, ප්‍රියංගෙන් වෙන්වීම, මේ ඔක්කොම දුකක්. මිනිස්සු නිවේද මේවා විඳින්නේ? ඔවුන්ගේ මවුන්ගේ මරණයත් දුකකි, පියාගේ මරණයත් දුකකි, සොහිරාගේ මරණයත් දුකකි, සොහිරියගේ මරණයත් දුකකි, පුතුගේ මරණයත් දුකකි, බිරිඳගේ මරණයත් දුකකි, දාසයාගේ මරණයත් දුකකි, ඥාතීන්ගේ මරණයත් දුකකි. ඥාතීන් වෙනසී යාම, පවුලේ ඔක්කොම එක එකා මැරිලා යනවා, දුකයි. රෝගයි, රෝගයෙන් වෙනසී යාමයි, නොසිතූ රෝග එනවා. ඔය ආවේ කොරෝනා, නොසිතූ රෝග. ඔච්චර දුක බය ගේනවා දේවට. ඊළඟට භෝග වෙනසීම යම්, ගම් වතුරෙන් සබ්බ සකල වනාම ගහගෙන යනවා. නාය යනකොට ගෙවල් පිටින් යට වෙලා යනවා. සුනාමියට ඔක්කොම ගහගෙන යනවා. මිනි ගොඩවල්. අවසානයේ පවුලේයයි පවුලේයයිගේ මිනි අල්ලන්නේ. මේ දුක්ඛන්දරම්. ලෙඩා අස තියන්නේ. දැන් කොරෝනා හැදුනට පස්සේ ආ ඥාතින්ට යව බලන්න යන්න බෑ. එයාට ඥාතින් ගාවට එන්නත් බෑ. සමහරට ඒ වගේ gedara kindala හැදුනොත් ඒ gedeta කවුරුත් එන්නේත් නැහැ. ඊට පස්සේ යාලා නිරෝධායනයට දානවා. ඉතින් පෙන්වේ නැද්ද පහුගිය දවස්වල සමහර මිනි ඔය ඉතාලියේ එක එක රටවල් වල තියෙනවා ඥාතීන් කවුරුත් නැහැ. ලෙඩේ හැදලා gederin ගෙනිච්ච එදා දැක්ක ඥාතීන් මිසක්කා. එතනින් පස්සේ ආයේ කවදාවත් ඥාතීන් දකින්න නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ඔක්කොම දුක්ඛන්දරාව. ඥාතීන් වෙනසීම, රෝග භෝග වෙනසීම, යහපත් සිල් වෙනසීම, බොහොම මාරුවෙන් සිල් ගුණ දන් රැකගෙන ඉන්න මේ සිල් කැඩෙනවා. කොච්චර දුකක්ද? එක සිල්පදයක් කැඩුනාට පස්සේ දවස් ගණන්, මාස ගණන්, සති ගණන් පීඩාවගෙන දෙනවා. ඊළඟට සම්මාදිට්ඨිය වෙනසියාම දුකකි. දැන් බලන්න කොච්චර දුකක්ද කියලා මිත්‍යා දෘෂ්ටිය ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියනවා. මහාවංශය පටන් ගන්න කලින් තව ඉතිහාසයක් තිබ්බා කියනවා. එක එක දෘෂ්ටි. ඊළඟ මෛත්‍රී බුද්ධ ශාසනයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මෙහි දැන් ඉපදිලා ඉන්නවා කියනවා. අග්‍ර ශ්‍රාවකයෝ දැන් ඉන්නවා කියනවා. අමෝතු අමතු ලෝකවල. ඉතින් මේ ඔක්කොම දුක්ඛන්දරා. රාජ බය, චෝර බය, හොරුන්ගේ බය, වෛරයෙන් හට ගන්න බය, සතුරු නිසා ත්‍රස්තවාද, අන්තවාද, බෝම්බ පිපිරි. දැන් ඔය එල්ටීටි කාලේ කොච්චර මිනිස්සු කැටි ගැහුවද, වෙඩි තිබ්බද, බස්වල, පාරවල්වල, කෝච්චිවල මේ කොච්චර බෝම්බ පිපිරුවාද? මේවා සැපද? මේ කොච්චර දුකද? ඒවා නිතර අහන්න ලැබෙනකොට පහුගිය දවස්වල බෝම්බ පුපුරන කාලේ අන්තවාදීන්ගේ සමහර ළමයි ගොළු වුණා. බය වෙලා ගෙවල්වල සමහර ළමයි ගොළු වුණා සින්වත්නි. බයට මිනිස්සු චූකලේ ගෙදර ඇතුලේ බෝතලයක් තියාගෙන මලමුත්‍රා කරන්න එළියට යන්න මිනිස්සු බය වුණා. ආතේ පොළු තියාගෙන එළියට බැස්ස මිනිස්සු බය වෙලා. මේව හැපද? මේව දුක්ඛන්දරානේ. ඒකමන්දේ දේශපාලන කලබල ආවට පස්සේ ගෙවල් වලට ගහ ගන්නවා, ගල් වලින් ගහ ගන්නවා, ඥාති ඥාතින් ගහ ගන්නවා. මේව දුකද? මේව සැපද? මේව දුක්ඛන්දරානේ. දුරුභීක්ෂේ කණ්ඩ බොන්න නැති වුණාට පස්සේ ඊළඟ ගින්නෙන් හට ගන්නා බය. ඉතින් මේ ගිනි වලින් හට ගන්න ජලයෙන් හට ගන්නා බය. දැන් නියන්සාය ආවට පස්සේ වැව් හිඳිලා, ලිං හිඳිලා වසුරු ටිකක් ගන්න තියෙන දුක බලන්න. ඊළඟට දියරළ වේගේ සුනාමිය හට ගන්නා දුක. ඊළඟට සුලි කිඹුලන්ගෙන් බය, සැඩමසුන්ගෙන් බය. ඊළඟට සමාගයේ හෘද සාක්ෂියේ සමාහට අපවාද කිරීමෙන් හටගන්නා බය. සමහර අය ශෝකයෙන් ඉන්නේ මෝනෙල්ලගෙන. ඇයි හෘද සාක්ෂියෙන් චෝදනා කරනවා? මේ ඔක්කොම උපන් සත්වයාට තියෙන දුක. පරවාද දුක යනිත්‍යයෙන් හැම වෙලාවෙම වැරද්දක් කියනවා. එයාගේ වැරදිම තමයි ඔක්කොටම පේන්නේ. මේ ඔක්කොම සැපද දුකද? මේ තමයි උපන් සත්වයාගේ සංසාර දුක. දඬන බය, දඬුවම් ලැබෙයි කියලා. දුගති බය. ඊට පස්සේ සතර, එතන මේ වගේ සතර අපායක් ගැන කියවාගෙන එක දිගට අහගෙන යනකොට කොච්චර බය වෙනවද මින් මෙතනින් වැටුණොත්? මේ සසර බය ඇති වෙන්නේ තුපන් සත්වයාට නේද? ඉතින් මේ ඔක්කොම සංසාර බය. ඊට පස්සේ පිරිස මැද විසරදවන ඉන්න බැරි. ඒ කියන්නේ Tamanට හැකියාවල් නැහැ. පිරිස මැද ගියාට පස්සේ තේරෙන්නේ නැහැ කොන් වෙනවා. මේවත් දුකක්. ජීවත් වීමේ බය. ජීවත් වෙන්න මොකක් හරි කරලා එදා වෙලද තනියෙන් හිටියොත් නම් කොහොම හරි හිටියකි. කසාද බැඳලා පස්සේ ගෑනු කෙනාට කන්න දෙන්න ඕන. ඒ දෙන්න හිත හදාගත් අර පොඩි පැටව චෑන් චෑන් ගන්නවා බඩගිනි කියලා. උන්ට කොයින් හරි ගෙනලා දෙන්න ඕන. අඳින්න දෙන්න ඕන. ඉස්කෝලවල වලට යවන්න ඕන. පන්ති වලට යවන්න ඕන. උන්ගේ ඕනෑපාකම් හොයලා බලන්න ඕන. කසාද බැඳලා දෙන්න ඕන. දෑවැදි දෙන්න ඕන. අපේ ඊට පස්සේ ඒ ඇත්තන්ගේ දරුවෝ බලන්න ඕන. මොණුබුරු මිනිබිරිය බලන්න ඕන. ගෙවල් රකින්න ඕන. වතු පිටි රකින්න ඕන. මේව සැපද්ද? කොච්චර දුක්ඛන්දරද? මේ තමයි සංසාර දුක. ඊට පස්සේ මරණ බය. ඒකාසේ ලෙඩ වලින් මැරෙයිද, සතුරෙක් මැරෙයිද, අලියෙක් ගහයිද, කරන්ට් එකට අහුවේයිද, පාරේ යනකොට වාහනයක හැප්පෙයිද, සතුරෝ ගහයිද, හදිහුණියම් කරයිද? මරණ බය. සතාසිව්පාවකයිද, සර්පියෝකයිද? ඊට පස්සේ නිර්පරාදේ. දැන් ඊළඟට තමයි දෙතිස්වාද ඉස්සර දීලා තියෙනවා. ඒ ඔක්කොම දුක්ඛන්දරා. ඒවා 80 ගණන්වල කලබල කාලේ, ඊළඟට ඔය ඉතිරි කලබල කාලේ මේ දෙතිස්වාද වලින් යම් ප්‍රමාණයක් මිනිස්සු ඉඳා. ඉතින් ගෙවල් වල මිනිස්සු කියන්නේ අපිට මොම් වද 32ම දෙනවා කියලා. මොකක්ද ඒ වද 32? වේවැලෙන් තැලීම, කසයෙන් තැලීම, මුගුරෙන් තැලීම, අත් කැපීම, පා කැපීම, අත්පා කැපීම, කන් කැපීම, නාසා කැපීම, කන්නාසා කැපීම, දරුණු දඬුවම් වන හිස් කබල උගුලුවා උනුදිය හෙලීම. ඒකට කියනවා බිලංග තාලික වදය. හිසේ සමගලවා බොරළුවෙන් උලා හිස් කබල සුදුවන තෙක් දඬුවම් දීම නම් වූ සංක මුණ්ඩ වදය. අඬුවේ මුඛේ විවෘත කොට ගිනි පන්දම් මොහේ එබීම නම් වූ රාහු මුඛ වදය. මුළු සිරුරෙහි තෙල් රෙදි ඔතා ගිනි තැබීම නම් වූ ජෝතිමාලික වදය. දෑත් ගිනි තැබීම නම් වූ හත්තපත් ජෝතික වදය. ඉනේහි පටන් පාවල්ලු කර තෙක් සමගලවා තැබීම නම් වූ බෙහෙරක වත්තික වදය. ඊළඟට පපුවෙන් සම ගලවා ඉනතෙක් පහලට දමා වස්ත්‍රයක්සේ අඳවන්නා වූ ශීරක වාසික වදය. දෙදනත් දෙවලමින්ටත් එක්කොට යකඩ පතුරු ගසා යකඩ උලක් මත වාඩිකොට යටින් ගිනි දැල්වීම නම් වූ ඒනෙයක වදය. ලොකු යකඩ බිලි කොකුවලට ඇදගෙන ලොකු යකඩ බිලි කොකුවලින් ඇදගෙන යාම නම් වූ බලිස මංසික වදය. කහවණු තරමේ කොටුවලට සිරුරේ මස් කැපීම නම් වූ කහාපනක වදය. ශරීරයේ පුරා කැකෑරු ලුණු ඇඹුල් දැමීම නම් වූ කාරාපතච්චික වදය. එක් කැලයකට නිදිකොට කණෙහි යකඩ කූරක් ගසා පාවලින් ඇද කරකෙවීම නම් වූ පලිංග පරිවර්තික වදය. ශරීරයේ සියලු ඇට මස් තලා පොඩිකොට අකුලා දැමීම නම් වූ පලාල පීඨක වදය. ගින්නෙන් තෙල් රස් කොට සිරුරට ඉසීම නම් වූ ඉසීමේ දුකය. සුනකයන් ලවා කැවීම, පන පිටින් මුල තැබීම, කඩුවෙන් හිස ගැසීම, මේවා සංසාර දුකනේ. මේවට කියන්නේ සසර දුක. මහරජාණන් සසරට වැටෙන සත්වයා විබදු නොයෙක් අයිරින් බොහෝ අයිරින් අනේක දුක්ඛයන්ට බඳුන් වෙනවා. බුදුරජාණන් මේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන මහරජාණන් හිමාල පර්වතයෙන් නැගෙන්නා වූ ජලය ගංගා නදියෙන් ගල් කැට ගල් කැබෙලි කණු තියුණු ගල් දියසුලි දියරල වංගු වෙරල මුල් සාකා ආදී පුරා පැතිර යන්නේ යංශේද මහරජාණන් එහිම සසරට වැටෙන සත්වයා මෙමදු නොයේ කයරෙන් බොහෝ අයරෙන් අනේක දුක් යන බඳුන් වේ කියනවා. ඒ කියන්නේ මෙහෙමයි. හිමාලයෙන් ආරම්භ වුණ ගංගාව එක දිගට නූලට යනවද මොහොතට මෙහෙම වංගු වලින් ගිහිල්ලා කඳු වලින් වැටිලා ලොකු ගල් වල හැපිලා පොඩි ගල් පෙරලාගෙන ඒ කාසේ පොඩි පොඩි දූපත් තියාගෙන එහෙන් මෙහෙන් ගිහිල්ලා බොර වෙලා ඊට පස්සේ ජරාව කවලම් වෙලා අමුතු විදියට නේද ගඟක් ආරම්භයේ ඉඳලා මොහොත දක්වා යන්නේ. ඒ වගේ සංසාරේ යන සත්වයා සමහර වෙලාවට ප්‍රපාද වලින් වාගේ වැටෙනවා. සමහර කාල තියෙන සැනසිල්ලේ ආ එකපාරම ප්‍රපාතකින් වැටෙනවා. ගඟක් ගලනවා ජී ගලන ගඟ කි ජීවිතේ. එහෙන මේ ක්‍රමෙන් තමයි ගලන ගඟ කි ජීවිතේ. ඉතින් ඒ නිසා මේ සසර පැවැත්ම දුකයි කියනවා. ඉතින් සසරෙන් නිදහස් වෙනවා නම් ඒක සැපයි කියනවා. ඉතින් මේ විදිහට ගොඩාක් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. ඒ ඇසේ ඇස දුකකි කන දුකකි නාසයේ දුකකි දිව කය මනස මේ ආයතනයි රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු තුලින් එන දුක රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධ දුක ස්කන්ධ වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ස්කන්ධ දුක පටිච්ච සමුප්පාද දුක කෙලවරක් තියනවාද පින්වතුනි? ඒ මාධ්‍යවට රාගයෙන් රාග දුක, ద్వේෂ දුක, මෝහ දුක. රාගයෙන් කොච්චර දුක් විඳිනවද පින්වතුනි? ద్వේෂයෙන් කොච්චර දුක් විඳිනවද? මෝහයෙන් කොච්චර දුක් විඳිනවද? මේ තමයි මිනිස්යාගේ දුක. ඒක මාධ්‍යවට කුල මල ભેද, පන්ති ભેද, දැන උගත්කම් නැතිව ભેද, රස්සාවල් වල, පඩිවල, සමාජ තත්ත්වයේ තියෙන ප්‍රශ්න, උස්මීතිකම් රසවල් කරන තැන් අනුව තියෙන ඒවා, දේශපාලන ප්‍රශ්න, පුදුම ප්‍රශ්න තෝගියා. මේ තමයි මනුෂ්‍ය ලෝකයේ දුක. මනුෂ්‍ය ලෝකයේ සුගතියක් වෙලා දැන් මේ තේරුම් ගන්න පින්වතුනි, මේ සංසාර දුක කියන එක මේක තමයි තථාගත අරහන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිවසින් දුටු බිය කරු සංසාර. හැමදාම hina වෙලා ඉන්න එක දවසක් hina වුණොත් දවස් 10ක් අනන්න වෙනවා. බලන්න මොඩ ජීවිතය ආපස්සට. සැනසෙල්ලක් කියලා කම මිනිසෙකුට සැනසෙල්ල උසුම ගන්න වෙලාවක් තියෙනවද කියලා බලන්න. සමහර මිනිස්සු කියනවා මට නයික හාඳුර නමක් දඹදිවෙන්දී මොන ගහෙලා කිව්වා. අනේ හාඳුරනේ අපවත් වෙන්න වෙලාවක් නෑ මට කිව්වා ඉච්චර වැඩ කිව්වා. ඒකත් දුකක් නේ. මහාන වෙලක් දුක. ඉතින් ඒ නිසා මේ දුක්ඛන්දරය ඒකාසේ දේශපාලන අරුබුද ජාතිය සිංහල ජාතිය බේරා ගන්න ඕන කියලා එහෙන් දුක. බුද්ධ ධර්ම බේර ගන්න ඕන කියලා මෙහෙන් දුක. හැම පැත්තෙම මොකක් හරි එකක් වෙනවද නැද්ද කියලා බලන්න. ඉතින් මේක තමයි සසර දුක. ඉතින් මෙහෙම දුක් විඳ විඳ මනුස්ස ලෝකෙින් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මිනිසයන් අතරින් නිහසිරට ගත්ත පස් පිටක් වගේ සම් ප්‍රමාණයක් තමයි ආය මිනිසෙක් වෙන්නේ. අනිත් ඔක්කොම හතර අපායට වැටෙනවා. මිනිස්සු අතරින් නිහසිරට ගත්ත ප්‍රස් ප්‍රමාණය වගේ ප්‍රමාණයක් ආය මිනිසෙක් වෙන්නේ මහා පොළොව වගේ ප්‍රමාණයක් නිරේත යනවා, තිරිසන් ලෝක යනවා, പ്രേත ලෝක යනවා, අසුර ලෝක වල යනවා. ඔයාලා හිතන්නේ මිනිස්සු 1000ක් මැරෙනකොට කී දෙනෙක් දෙවියන් අතරෙයිද? මිනිස් වෙයිද? ලක්ෂයක් මැරෙනොත් මිනිස්සු දෙන්නේ මිනිස්සු අතර ආය උපදී. ඇත්ත ඔබ පිළිගන්නවා නම් මිනිස්සු අතරින් ආය බුදුරජාණන් වහන්සේ වදාළ නිහසිරට ගත්ත පස් විඩ වගේ ප්‍රමාණයක් තමයි දෙවියන් අතර යන්නේ. අනිත් ගොහෝ ප්‍රමාණය සතර අපායට යන්නේ. ඔයාලා හිතන්නේ මේ මිනිස්සු අතරින් ආයේ දෙවියෝ ලක්ෂයක් මැරෙනොත් දෙන්නේ කියයි දිව්‍ය ලෝකේ. ඉතින් ඒ නිසා පුදුම සංසාරයක්. ඉතින් පල්ලෙහාට මේ මනුස්ස ලෝකේ කියන්නේ වැට පින්වත්නි. වැටුනොත් ඉවරයි. පාර වෙනස් කරගන්න දැන් ඔබ යන. ඔබ මෙතෙක් කරපු විකාර නතර කරන්න දැන්. පව් කරන කෙනයි පල්ලෙහාට වැටෙන්නේ. පව් නතර කරපු කෙනා නෙවෙයි. පව් නතර කරපු කෙනා ඉහළට යනවා. පාර වෙනස් කරපු කෙනා ඉහළට යනවා. ධර්මයට දැන් දමණය වෙන්න. අමාරු පිරිමි ගෙවල් වල ගෑනුන්ට දමණය වෙලා. ඊළඟට දරුවන්ට දෙමව්පිය දමණය වෙලා. ඊළඟට දේශපාලනයට දමණය වෙලා. දේශපාලනෙන් කියන්නේ මොකද්ද කරන්නේ? ටීවී වලට දමණය වෙලා. ෆෝන් වලට දමණය වෙලා. පින්වතුනි මේ වැඳලා කියන්නේ ධර්මයට දමණය වෙන්න. මේ ධර්මයට ඔබ දමණය වුණොත් මේ ධර්මයෙන් ඔබව සුවපත් කරනවා. මේ දුකෙන් ඔබව නිදහස් කරනවා. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ වදාළ දෙවියන් අතරින් චුත වෙන අයගෙන් නියසිරට පස් ගත්ත පස් පිටක් වාගේ ප්‍රමාණයක් තමයි දෙවිවරුන්ගෙන් උතාය මනුස්ස ලෝකෙට එන්නේ. දෙවියන් අතරින් චුත වෙන අයගෙන් මහා පොළොව වගේ ප්‍රමාණයක් නිරේත යනවා, තිරිසන් ලෝකෙට යනවා, പ്രേත ලෝකෙට යනවා. දෙවියන් අතරින් චුත වෙන අයගෙන් දෙවියන් අතරින් චුත වෙන අයගෙන් ආය දෙවියෙක් වෙන්නේ නියසිරට ගත්ත පස් පිටක් වාගේ ප්‍රමාණයක්. ආය නිරේ යනවා, තිරිසන් ලෝක යනවා, പ്രേත ලෝක යනවා. මේ පුදුම සහගත සංසාරය. පුදුම සහගත සංසාරය. ඉතින් ඒ නිසා දැන් ඔන තේරුම් ගන්න. සසර බය. ඊළඟට ඔන අපි කියමුකෝ දැන් නිරේ ගියා කියලා. නිරේ ගිය සත්වයාගෙන නියසිරට ගත්ත පස් පිටක් වාගේ ප්‍රමාණයක් තමයි ආය මිනිස්සෙක් වෙන්නේ. මහා පොළොව වාගේ ප්‍රමාණයක් ආය නිරේට වැටෙනවා. ආය තිරිසන් ලෝකෙට වැටෙනවා, ආය പ്രേත ලෝකෙට වැටෙනවා. ඊට පස්සේ නිරේන් චුත වෙන අයගෙනුත් නියසිරට ගත්ත පස් පිටක් වාගේ, ඒ කියන්නේ නිරේන් කෝටියක් මැරුණොත් නිරේන් චුත වුණොත් එක්කෙනෙක් දෙන්නේ කාය දිව්‍ය ලෝකයකට යනවා. ඊට පස්සේ තිරිසන් ලෝකෙන් චුත වෙන අයගෙන් නියසිරට ගත්ත පස් පිටක් වාගේ ප්‍රමාණයක් තමයි මේ තිරිසන් සත්තුන්ගෙනුත් මැරුණාට පස්සේ ආය මිනිස්සෙක් වෙන්නේ. ආය ප්‍රමාණයක් පෙරේතය වෙනවා, තිරිසන් වෙනවා, ආය නිරේත යනවා. ඊළඟට පෙරේතයන්ගෙන් චුත වෙන අයගෙන තාය මිනිසෙක් වෙන්නේ නියසිරට ගත්ත පස් පිටක් වාගේ ප්‍රමාණයක්. මහා පොළොව වාගේ ප්‍රමාණයක් ආය පෙරේත වෙනවා, ආය තිරිසන් ලෝක යනවා, ආය പ്രേත ලෝක යනවා. ඕක තමයි බුදුරජාණන් වහන්සේ දිවසින් දුටු සසර ගමන. ඒකාන්ත සත්‍යයි. එහෙමයි සත්‍යය. ඒ නිසායි කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභයි මනුස්ස උපතක් වෙන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සංසාරයේ භයානකම දැකලා බුදුරජාණන් වහන්සේ මේ පෝසතා මේ ගෙදරම බල්ලා වෙලා උපදිනවනේ. මේ හොඳට කාලා විල හොටල් වලින් කාලා ඉන්න ඊළඟට ගිහිලා අසූචි වලි අසූචි කන සත්ව අතර උපදිනවනේ. පුදුම සහගත සංසාරයක් නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් සෝවාන් වුණොත් මේ සසර බය දැකලා ධර්මයේ අවබෝධ කරගෙන සෝවාන් වුණොත් කෙනෙක් එයා නැති කරපු දුක මහ පොළොව වගේ කිව්වා. එයාට ජීවිත හතයි යන්න තියෙන්නේ. ඒ ජීවිත හත තුළ විඳින දුක නියසිරට ගත්ත පස් පිට වගේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මොහොතෙන් වතුර බින්දු හතක් අතට අරගෙන මේ වතුර බින්දු හත ඉතුරු වෙලා මොහොතේ වතුර ඔක්කොම නැති වුණොත් පින්වත් මහණෙනි මේ ප්‍රතිසහතයක් ඉදිරිය කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? ස්වාමීන් උපමා කියන්න බෑ. අන්න ඒ වගේ පින්වත් මහණෙනි කෙනෙක් සෝවාන් වුණොත් එහෙම මෙන්න මේ දුක ඉතුරු වෙන දුක තමයි මේ අතේ තියෙන පැන් වතුර ටික වගේ. ඒ සෝවාන් වෙච්ච කෙනාට නැති වෙච්ච දුක මේ මහ මොහොත වගේ. ඒකයි සෝවාන් වෙන්න කියන්නේ. සෝවාන් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තියෙන්න ඕන, ධර්මයේ ගැන ශ්‍රද්ධාව තියෙන්න ඕන, සංඝයා ගැන ශ්‍රද්ධාව තියෙන්න ඕන, ආර්යකාන්ත සීලයේ තියෙන්න ඕන. සෝවාන් වෙන්න. සෝවාන් වෙන්න මූලික කරුණු හතරක් බලපානවා. ඒ තමයි සත්පුරුෂ ඇසුර, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරේ, ධම්මාන ධම් ප්‍රතිපදාව. ඔය හතර හරියට තිබුණොත් හරියට වැඩ කළොත් සෝවාන් වෙනවා. ඒ සෝවාන් වෙච්ච කෙනා තුළ මේ තුනුරුවන් ගැන ශ්‍රද්ධාවයි පංචශීලයේ ඉපිහිටනවා. සෝතාපත්ති අංග සෝවාන් වෙන්නේ අතනින්. සත්පුරුෂ ඇසුර, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරේ, ධම්මාන ධම් ප්‍රතිපදාව. ඒකයි කියන්නේ හොඳට ධර්මය අහන්න. ඒට අනු හොඳට නොවනින් විමසන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මොන් ඇට ප්‍රමාණය ගල් කැට හතක් තියලා මේ ගල් කැට හත ඉතුරු වෙලා හිමාල පර්වතේ නැති වුණොත් කොහොම වෙයිද කියලා. පින්වත් මහණෙනි ආන්නේ වගේ තමයි සෝවාන් වෙච්ච කෙනාට ඉතුරු වෙන්නේ මේ මොන් ඇට ප්‍රමාණය ගල් කැට වගේ දුකක්. නැති වෙච්ච දුක හිමාල පර්වතේ වගේ සුවා. පින්වත් මහණෙනි කෙනෙකුට අවුරුදු 100ක් ආයුෂ තියෙන කාලේ දරුවෙක් ඉපදිච්ච ගාම කෙනෙකුට කියනවා මෙයාට උදේට උල්පාරවල් 100යි, දවල්ට උල්පාරවල් 100යි, අවසට උල්පාරවා 100යි කඩුවෙන් අයිනවා. අවුරුදු 100ක් ගිය තැන උඹ සෝවාන් වෙනවා කියලා කිව්වොත් පින්වත් මහණෙනි එක පයින් කැමති වෙන්න. ඇයි හේතුව? පින්වත් මහණෙනි දැන් දවසට උල්පාරවල් 300 ගානේ. ඒක දවස් 30න් වැඩි කළා. ඒක 12න් වැඩි කළා. ඒක 100න් වැඩි කළා. අවුරුදු 100කට අයින උල්පාරවල් ගණන් කරන්න පුළුවන්. ඒත් පින්වත් මහණෙනි සංසාරය යද්දී අපේ ඇඟ හරහා ගිය කඩු පාරවල් ගණන් කරන්න බෑ. ඉන්ද්‍රියට කොච්චර කඩු හරවල් කන්න තියෙනවද කියලා ගණන් කරන්න බෑ. ඒ හැම දුක කැමති වෙන්නේ කොහොමද? සෝවාන් වෙනවා නම්. නමුත් පින්වතුනි පින්වත් මහණෙනි සෝවාන් වෙනවා කියනක ඔච්චර දුකකින් කිය කරන්න තියෙන දෙයක් නෙවෙයි කිව්වා. මදුපින්ඩ මිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යා මේ නිවන් මාර්ගයේ මී පැනිසේ මිහිරිය වඩන්න පුළුවන් කිව්වා. ඒකට මූලික අදිතානම තමයි සත්පුරුෂ ඇසුර ලබන්න ඕන. හරියට බණ කියන අය ඇසුර කරන්න ඕන. මේ ඕපදූප hina විහිළු තහළු කුණු හරප නෙවෙයි. හරියට ධර්මයේ සසර දුක කියන්න ඕන. මුලා කරන්න බෑ, තෙල් ගාන්න බෑ, ඊළඟට එයාගේ හිත දිනා ගන්න කියලා බෑ සසර. බුදුරජාණන් වහන්සේගේ වචනේ. දැන් පහුගිය දවස්වල මං අර මනාප කායික සූත්‍රය දේශනා කළා කියලා අර මිනිහලා යට කරගෙන හිටපු ගෑනු ටික කොච්චර කුලප්පු වුණාද? මගේ වචන දේවා මනාප කායික වෘතේ මගේද? ශාස්ත්‍රුන් වහන්සේ අනුකම්පාවෙන් දේශනා කළේ පිළිගස්සේ නැහැ ස්ත්‍රීන්. ඒ ඇයිද වෙනම තියෙනවා මේ දුගති සම්පත්තිය, දුගති විපත්තිය. ගලව ගන්නයි මේ කියන්නේ, අනුකම්පාවෙන් කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේවා බුදු කෙනෙක්ගේ ධර්මයත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ සසර ගමන හිතන්නක වෙන කොයි ආගමේද මෙහෙම සංසාර දුකක් ගැන විස්තර කරන්නේ? ඔක්කොම කියන්නේ දුක අපි පිහිට වෙන්නම් යාඥා කරපන් අපි ගන්නම් අපි ඔක්කොම ප්‍රතිපදා ගන්නම් උඹලා ඵලයල්ලා කියලා. ඒතන මේ තමයි සසර ගමන. මේ දුකට කවුරුත් වගේ කියන්නේ තමන් කරගන්න දේ තමන්ද කර්මයේ දායාද කරගෙන සත්‍යය යන්නේ. යං කම්මං කරිස්සන්ති කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිසාමි. මා යමක් කරනවාද හොඳ යහපත් නරකෝ හොඳ ඒක තමයි මට දෑවැද්ද හම්බෙන්නේ. දෑවැද්ද තමයි පොදි බහඳගෙන ලියන්න වෙන්නේ. මේක තමයි සංසාර දුක. ඔන්න සතර අපාය දුක ගැන යම් විදියකට අපි කියලා දුන්නා. මේකට අපිට අනුග්‍රහ කළේ මේ ආශිර්වාද කළේ අනේ මේ මිනිසුන්ට ධර්මයේ විතරයි පිහිට මිනිසු පවතින්නේ. මේ මිනිසුන්ට මේ ධර්මයේ තියෙන සැනසෙල්ල සතර අපායට වැටෙන්න තියෙන අනතුර ගැන කියලා දෙන්න කියලා අපිට අවවාද කළේ ලොකු ස්වාමීන් වහන්සේ. ඒතකොට මෙතනින් එහාට ඔබට මේ සත්පුරුෂ ඇසුරත් සී සද්ධර්ම ශ්‍රවණයත් යෝනිසු මනසිකාරයත් ධම්මාන ධම්ම ප්‍රතිපදාවත් හරියට පවත්වාගෙන මේ සසර දුකෙන් නිදහස් වෙන්න වැඩපිළිවෙල හොඳට තේරුම් ගන්න නම් ලොකු සංඝාංශගේ දේශනා අහන්න. අපි 1000ක් මහණුනේ උන්වහන්සේගේ ධර්මය අහලා උන්වහන්සේ ලස්සනට සූත්‍ර දේශනා විස්තර කර කර දෙනවා. ඒක පින්වතුනි අපිටවත් ඒ විදිහට කරන්න බෑ. ලොකු ස්වාමීන් වහන්සේ බුද්ධ කාලේ හිටපු කෙනෙක්. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දැකපු කෙනෙක්, බුදුරජාණන් වහන්සේත් කතා බහ කරපු කෙනෙක්, සාරිපුත්ත මොග්ගල්ලාන මහා කශ්‍යප උත්තමයන් වහන්සේලා ඇසුරු කරලා මහා කශ්‍යප මහරහතන් වහන්සේ ළඟ උපසම්පදාව ගත්ත කෙනෙක්. ඉතින් ඒ නිසා උන්වහන්සේට සසරේ තියෙනවා මොකද්ද ඉවක් වගේ එකක්. උන්වහන්සේට ලස්සනට මේ නිවන් මාර්ගය විස්තර කරන්න පුළුවන්. දහං කරුණු විස්තර කරන්න පුළුවන්. සූත්‍ර විස්තර කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඔබ දැන් මේ සතර අපායෙන් නිදහස් වෙන්න ඕන කියලා ඔබට හැඟීමක් තියෙනවා නම් පින්වත්නි ඉදිරියට දිගටම ලොකු ස්වාමීන් වහන්සේගේ සූත්‍ර දේශනා අහන්න. මීට කලින් කරපු මුල් කාලේ කරපු දේශනා අන්තර්ජාලයේ කොයි කොතෙකුත් තියෙනවා. රේඩියෝකේ උදේ 7ට ඊළඟට දම් සියනඳ ඒ වගේ නොඑක් ධර්ම දේශනා යනවා. ඒ ධර්ම දේශනා අහලා සසර ගැන, මේ ආයතන ගැන, මේ ශාරීරියේ සත්‍ය ස්වභාවය ගැන, සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම ගැන, සතිපට්ඨාන ගැන ඉගෙන ගන්න. අපි මූලික දේ දැන් මේ කියලා දුන්නා. ඉතින් ඒ නිසා ඒක ඔබ තේරුම් ගන්න. ඉතින් ඒ නිසා සංසාර බය අනේ මේ සතර අපායට වැටෙන්න නම් එපා. මම නම් ප්‍රාර්ථනා කරන්නේම අනේ මෙච්චර මහන්සියලා බොහොම කැමැත්තෙන් උවමනාවෙන් මම මේ ධර්ම දේශනා ටික කළේ. ඉතින් ඒ පින්බලෙන් ඔබත් ගොඩාක් ආසාවෙන් ධර්ම අහන්න ඇති ඒ පින්බලෙන් අනේ මේ සතර අපායට නම් වැටෙන්න එපා. නිවන් දකිනා මොහොත දක්වා සතර අපායට නම් වැටෙන්න එපා. සත්පුරුෂෝ ඇසුරම ලැබේවා, සී සද්ධර්ම ශ්‍රවණයම ලැබේවා, අපිට ධර්මයේ විමසා ගන්නටම හැකි වේවා, අපිට මේ දහම් මඟ දියුණු කරගන්න ලැබේවා, ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන්නම ලැබේවා කියන එක තමයි අම්මා අපේ නම් තියෙන එකම ප්‍රාර්ථනාව. ඒ වගේම එකම අදහස පින්වත්නි, දිව්‍ය ලෝකේ උනත් යන්න කියලා කියන්නේ පින්වත්නි, දිව්‍ය ලෝකේ උනත් යන්න කියලා කියන්නේ මේ සැප විඳගෙන දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන නිකන් මේ බයිස්කෝප් නටන්න නෙවෙයි. දිව්‍ය ලෝකේ උනත් යන්න කියන්නේ චාතුම් මහරජිකෙත් ඉන්නවා බුදුරජාණන් වහන්සේ. දැන් බිම්බිසාර රජුරෝ ඉපදුනේ ජනවසඹ කියලා සෙන්පතියෙක් කියලා චාතුම් මහරජිකේ. සෝවාන් වෙච්ච කොච්චර ඉන්නවද? හතරවරන් දිවියන් අතේ වෛශ්‍රණ දිවි රාජයා මාර්ගඵල ලැබු කෙනෙන්නේ. ඊට පස්සේ තාවතින්සේ සම්දෙවිඳු සෝවාන් වෙච්ච කෙනෙන්නේ. සෙම්පති දෙවරු ඉන්නවනේ සෝහන් වෙච්ච අය. තාවසින්සේ. තුසිතේ ඉන්න අනේපිට සිටුතුමා ඉන්නේ තුසිතේනේ. ඊළඟට කොච්චර ඉන්නවද මාර්ගඵල ලැබුවයි තුසිතේ? යාමේ කොච්චර ඉන්නවද? නිම්මාන රතියේ කොච්චර ඉන්නවද? ඒ නිසා මේ දිව්‍ය ලෝකවල කොච්චර ඉන්නවද පින්වතුනි මාර්ගඵල ලැබුවාය? ඔයාලා හිතන්නේ මෙච්චර ආසා දැන් අපි මෙච්චර බණ කියනවා. ඔබ මෙච්චර මේ ආසාවෙන් බණ අහනවා. ඔයාලා හිතන්නේ දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ අපි බණවලට අපි බණට අපි අපීරිය වෙයි කියලාද? බණ කැහෙනකොට අහක බලාගෙන යයි කියලා හිතනවාද? මෙච්චර කෙලෙස් සහිත මේ ලංකාවේ අපි ඉපදිලා එක සත්පුරුෂයෙක් බණ කියද්දී අපි ඔක්කොම මේ පැත්තට හැරුණානේ. සසර පුරුද්දට. ඒ නිසා තමයි දිව්‍ය ලෝකයකට පැනගන්න කියලා කියන්නේ. හේතුව ඒ දිව්‍ය ලෝකේ ලස්සනට දහම් දේශනා කරනවානේ. වෙනම දිනයක් තියෙනවානේ සුධර්මා දිව්‍ය සභාවේ දහම් කතාවට. ඒ නිසා මේවා නිකන් බොරු ප්‍රෝඩාමයෙන් උපකල්පනා කරලා කියන දේවල් නෙවෙයි සත්‍ය කියන්නේ. තේරුම් ගන්න මේක පින්වත්නි. ඉතින් ඒ නිසා තමයි සද්ධා සීල සුද්ධි ත්‍යාග ප්‍රඥාදී ගුණධර්ම දියුණු කරගෙන මේ මාර්ගය පුරුදු කරන්න කියලා මේ පින්වතුන් කියන්නේ සතර පපා බය ඇති කරගෙන. ඉතින් ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනා ඊළඟට එහෙම ඒ ධර්ම දේශනා ශ්‍රවණය කරගන්න මේ නිර්වෝල් නැති දහං කරුණෝ නිර්වෝල් කර ගැනීම පිණිස මිලින්දා ප්‍රශ්නි වාගේ ඒ ධර්ම දේශනා අහන්න. ඊළඟ නිතර ධර්ම මානසිකාරයේ යෙදෙන්න, නොදන්නා දේවල් අහලා දැනගන්න, දහං වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න, අඩුපාඩු හදාගන්න, කරපු වැරදි හොඳ අවවාදයක් මතක තියාගන්න. පාරේ යන කෙනාටයි ඒ ඉදිරියේ තියෙනවා මොන ගැහෙන්නේ. පාර වෙනස්කලොත් මොන ගැහෙන්නේ. ඒ වගේ ඔබ පව් කළා නම් ඒ පව් කරන මාවතේ දිගට යන්න එපා. දැන් අතර කරන්න. එතකොට ඒකේ දුක්තික ඔබට මොන ගැහෙන්නේ නැහැ. ඒ අතරතුර සත්පුරුෂය ඇහුවොත් මේ මොන ගැහුනොත් මේකෙන් ගැලවෙන්න පුළුවන්. අඟුලිමාලය මේ ගැලවුණා වගේ. පැහැදිලිද? ඉතින් ඒ නිසා ඒව තේරුම් ගන්න. ඉතින් ඒ නිසා පරණ වැරදි වලට තැවිතැවි ඉන්න වෙලාවක් නැහැ අපිට මේ සසර බයත් එක්ක. උල උඩ හිටපු මිනිසයත් රහත් වුණා. ඉතින් මිලක්ක තිස්ස දෙරුන් ඒ වැද්දේ මනුස්ස ලෝකේම මනුස්ස ප්‍රේතෙක් වෙලා වතුර හිගේ වුණා බොන බොන තැන් යන තැන් වල. එහෙව් කෙනත් රහත් වුණා. ඉතින් ඒ නිසා ඔබ එච්චර පව් කළා නෑ. ඔබ කරපු අකුසල් ටික ඔක්කොම අමතක කරලා දැන් අහිංසකව පටන් ගන්න. පැරණි වැරදි මතක් වෙනකොට හිතන්න මේ නොදන්න කාලේ කරපේවා. දැන් අපිට ධර්මයේ වුණාට පස්සේ දැන් අපි අලු අපිට පැරණි වැදා මේ පව් හිත හිතා ඉන්න වෙලාවක් නෑ කියලා. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මිනිසුන්ට ධර්මයේ කියලා කරපු වැරදි සීතර කර තවන්න නෙවෙයි. බුදු කෙනෙක් සරණ යන්න. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ අකුසල් වලින් මුදලා යහපතට ගන්න. මිසක් එයාට වැරදිච්ච එකට කනට ගහන්න නෙවෙයි. ඒ නිසා ඔබ මේක හොඳට තේරුම් ගන්න. ඉතින් ওই විදිහට සංසාර බය තේරුම් ගන්න මම මේ වැඩි වෙලාවක් යනම් මේ කාරණා ටික ওই විදිහට විස්තර කළේ අද අවසාන දහම් වැඩසටහන නිසා මේ දිවසින් දුටු බිය කරු සසර. ඉතින් ඒ නිසා ඔන්න අපිට අනුකම්පාවෙන් සංඝයා ඔබට යම් දහම් ඇසුරක් ලබා දුන්නාද ඒ ඔබට ලැබුණා. කල්‍යාණ මිත්‍ර ඇසුර සත්පුරුෂ ඇසුර ලැබුණා. ශ්‍රී සද්ධර්ම ශ්‍රවණිය ඔබට ලැබුණා. දැන් ඔබ යෝනිසෝ මනසිකාරී ඒ කියන්නේ කියන දහම් කරුණ තමන්ගේ අඩුපාඩු හැදෙන විදිහට කල්පනා කරන්න. දහමට යොමු වෙන විදිහට කල්පනා කරන්න. ඒව ටික ටික පුරුදු කරගන්න ඔබගේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙයි පින්වත්නි. ගොඩාක් වෙනස් වෙයි. මේ ධර්ම දේශනා මාලාව නැවත නැවත අහන්න. දරුවන්ට කියලා දෙන්න, පොඩි අයයන්ට කියලා දෙන්න. මේ ධර්ම දේශනාවේ කතා ගොඩක් කියලා ඇති. ඒ පොඩි ළමයිට ඒ කතා ඔළුව අතකලා කියලා දෙන්න දුවේ පුතේ මේ පවුල මෙහෙම මෙහෙම විපාක තියෙනවා කියලා. ඉතින් ඒ විදිහට ඔබගේ පවුල තුළින්ම මේ ධර්මයේ පුරුදු කරගෙන ටික ටික යොමු කරගන්න. අනේ මේ පින් බලයෙන් කාටවත් සතර අපාය නම් වැටෙන්නේ නැතුව සුගති සම්පත්තිය තමා නිවනක් පිණිසම මෙතුවක්කල් මේ රැස් කරගත්ත සියලු පින් හේතු වාසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ දිවසේ ඉඳුතු බියකරු සංසර දහම් වැඩසටහන අවසාන වැඩසටහන සඳහා පින්වත් නිරාසා දෙවට පිටියේ මහත්මිය, BM නවරත්න මණිකේ මහත්මිය, සහනි හේරත්, දෙලිනි හේරත් යන දියණිවරු, වෛද්‍ය නිලූකා කපිලසේන මහත්මිය, ඇමරිකාවේ පදිංචි තක්ෂිලා හේරත් මහත්මිය, වරුණ මහත්මිය, ඇමරිකාවේ පදිංචි ඉරාන්දි කෞසල්‍යා මහත්මිය, ඇමරිකාවේ පදිංචි මිහිරි වීරසිංහ මහත්මිය ඇතුළු පිරිස සම්බන්ධ වුණේ. මේ තමතර මේ දහම් වැඩසටහන් වලට ගොඩාක් අය ඔබ සම්බන්ධ වෙලා තියෙනවා. මේ දේශනාව අහමින් අපේ දහම් වැඩසටහන කවදද කියලා බලබලා ආසාවෙන් හිටු පින්වතුන් ඉන්නවා. පින්වතුනි ඔබ වෙනුවෙන් ඒ ඔබගේ දායකත්වයෙන් කරන දහම් වැඩසටහන ඊළඟ දහම් වැඩසටහන අපි ඉක්මනට ආරම්භ කරන්න කැමැත්තෙන් සිටිනවා. මේ සතර අපායෙන් ගැලවෙලා අඩුපාඩු හදාගෙන ඉදිරියට ධර්මයේ දියුණු කරන්නේ කොහොමද කියලා අපි ඊළඟ දහම් වැඩසටහනින් මේ බලමු. ඒ වගේම මේ දහම් මාර්ගයේ ඒ පින් දහම් රැස් කළ සැප විඳපු අය කොහොමද සැප සම්පත් වින්දේ? ඒ පින්වල අවසාන විපාක මොනවද කියලා අපි ඊළඟ දහම් වැඩසටහනක කතා කරමු. ඉතින් ඒ සඳහා ඔබට අවස්ථාව ලැබෙනවා. එනිසා ඔබ දුක් වෙන්න එපා. ඔබ මේ සතර අපායට වැටෙන්න තමන්ගේ තියෙන අඩුපාඩු හදාගන්න එක ගැනම නිතර කල්පනා කරන්න. ඉතින් ඒ පණිවිඩය දෙමින් ඉතින් අපි පින් පමුණවමු සියලු දෙවියන්ට. සත් දෙවිඳුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දසරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවියන්ට පින් අනුමෝදන් වේවා. විස්කන්ධේ උපතට පින් අනුමෝදන් වේවා. ආලෝක දෙවියන්, ඉන්ද සෝම වරුණ දේවසුත මාතලි චිත්තසේනාදී සෙම්පති දෙවියන්ට පින් අනුමෝදන් වේවා. ඒ වගේම චාතුම් මහරාජිකේ යාම සුසිත නිම්මාන රති පරිනිම්මිත වසවත්ති ආදී සදිවි ලෝක වාසී දෙවියන්ට, බ්‍රහ්ම ලෝක වාසී බ්‍රහ්මයන්ට, ඒ වගේම පින්වත් සුමන සමන් දෙවියන්, කතරගම දෙවියන් ඇතුළු නොයෙක් මේ ලක්ෂි දෙවි දේවතාවුන් වහන්සේලාට අපගේ ඉෂ්ඨකාමී දෙවරුන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දෙවරුන්ට පින් අනුමෝදන් වේවා. ලෝකවාසී ලෝකපාලක දෙවරුන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින් කැමැත්තෙන් සැප කැමැත්තෙන් සිටින සියලු නාගයින්ට පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාට දිව්‍ය ආශිර්වාදයෙන් වැඩෙත්වා. ඒ වගේම ඒ සියලු දෙනා සතුටින් මේ අප්‍රමාණ පින අනුමෝදන් වෙලා මේ ලක්දෙරණ සුරකීත්වා, මේ ලෝකේ සුරකීත්වා, මේ රෝග වසංගත ව්‍යසන දුරු කරලා මනුෂ්‍යයන්ට සැනසෙල්ලේ වාසය කරන්න, දිව්‍යාංගත කරන්න පුළුවන් විදිහට උපකාර සලසත්වා. දිව්‍යෝත් මේ ගෝරතර සංසාරයෙන් නිදහස් වේවා මේ පින් බලයෙන් කියලා අපි පින් අනුමෝදන් කරනවා සාදු කියලා. ඉතිගේම මේ පින්කම සඳහා අපිට ඉතාමත් ආදරෙන් සෙනෙහසෙන් ආශිර්වාද කරේ පරම පූජනීය ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේම තමයි දිවසින් දුටු බියකුරු සසර කියලා මේ දහම් වැඩසටහනට නම් කරලා අපි මේ සඳහා දහම් කරුණු කියලා දීලා හුරු කරලා අපිට මේ මගහසර හරිගස්සලා දුන්නේ. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා මමත් පින් කරගත්තා, ඔබත් පින් කරගත්තා. ගොඩාක් අපිට පින් රැස් වුණා එක සත්පුරුෂ උත්සමයේ ගැසුර නිසා මෙච්චර යහපත සැනසෙල්ලක් සැලසෙන්නේ. ඉතින් ඒ වාගේ උත්සමයේ එක දවසක් හරි ලෝකේ වැඩිපුර ජීවත් වීම බොහෝ දෙනාට හිතසුව පිණිස පවතිනවා. ඒසා ඔබත් කරපු පින් කරපු කුසල් මේ ඔබත් ජීවිතේ එක වැරද්දක් හරි අඩුපාඩුවක් හරි හදාගත්තා නම් මහා මෙුණාවෙන් බණ අහලා ඒ වගේම ජීවිතේ යම්කිසි පිනක් පිපැද්දුවා නම් ඒ යම් දෙයක් සිහි කරලා මේ සියලුම දේට මුල වුණ ලොකු ස්වාමීන් වහන්සේට සිත ප්‍රාර්ථනා කරන්නේ හැමදාම නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායස ලැබේවා කියලා. උන්වහන්සේ කරගත් පින් කන්දරාව, උන්වහන්සේ කරගත් කුසල් කන්දරාව අනුව උන්වහන්සේ සතරින් උන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ පීඨ පිළිසරණ ලබා ගනිවි. අපිටයි ඒ වාගේ උත්තමයන්ගේ ඇසුර ඕනන්නේ. ඒ නිසා ඒ වාගේ උත්තමයන් නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායස ලැබේවා කියලාම නිතර ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඒ වගේම අපගේ අලුදෙණියේ පින්වත් සුබෝධි ස්වාමීන් වහන්සේ, ඒ වගේම මේ කටයුතු සොයලා බලන අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා, මහා මෙුණාවි ස්වාමීන් වහන්සේලා, ලෝකවාසී ස්වාමීන් වහන්සේලා, ඒ වගේම මට දහම් කරුණු කියලා දෙන ස්වාමීන් වහන්සේලා, ඒ වගේම උපස්ථාන කරන ස්වාමීන් වහන්සේලා, සියලු ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. ලෝකවාසී ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වේවා. අනගාරිකා මෑණිවරුන්ට පින් අනුමෝදන් වේවා. පැවිදි අපේක්ෂක දූපතුන්ට පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට සසර දුකෙන් නිදහස් වෙන්න ඒකාන්තයෙන් ගෞතම බුද්ධ ශාසනය පිහිට ලබා ගන්න මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාරය අනුමෝදන් වේවා. අද දවසේ වැඩසටහනට දායකත්වයේ දරන පින්වත් නිරාශා දෙවිත පිටිය මහත්මිය, බීඑම් නවරත්න මෙණිකේ මහත්මිය, සහනි හේරත්, දිලිනි හේරත් යන දියණිවරුන්ට, වෛද්‍ය නිලෝකා කපිල සේන මහත්මියට, ඇමරිකාවේ පදිංචි තක්ෂිලා හේරත් මහත්මියට, වරුණ මහත්මයාට, ඇමරිකාවේ පදිංචි ඉරාන්දි කෞසල්‍යා මහත්මියට, ඇමරිකාවේ පදිංචි මිහිරි වීරසිංහ මහත්මියට, ඒ වගේම ඒ සියලු දෙනාටත් ඒ වගේම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මාව බුද්ධ ශාසනයට පූජා කරන මාගේ මෑණියන්ට, මාගේ පියාණන්ට, පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ස්වාමීන් වහන්සේලාගේ සියලු දෙමව්පියවරුන්ට, මෑණියන් වහන්සේලාගේ දෙමව්පියවරුන්ට පින් අනුමෝදන් වේවා. ඔබගේ දෙමව්පියන්ට, හැදූ වැඩූ දෙමව්පියන්ට පින් අනුමෝදන් වේවා. මොන්ඩිසෝරියේ පටන් ඉගැන්වපු ගුරුවරුන්ට පින් සිදු වේවා. ඒ වගේම මේ පින් බලෙන් සද්ධා රූපවාහිනී කාර්යමණ්ඩලයේ දරුවන්ට පින් සිදු වේවා. ඒ වගේම සද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලි ධර්ම දේශනා සඳහා මේ මාධ්‍ය පවත්වාගෙන යන්න ආධාර උපකාර කරන මාසික සමාජිකත්ව උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා. ඒ වගේ නන්නායුරෙන් උදව් උපකාර කරපු සියලු දෙනාට පින් සිදු වේවා. ඔබ සියලු දෙනාට මිතුවක්කල් අපි රැස් කරගත්ත පින් බලෙන් සතර අපා බයෙන් නිදහස් වේවා. සතර අපායෙන් නිදහස් වේවා. ගෞතම බුද්ධ ශාසනයේ පීඨ පිරිසන ලබාගෙන සංසාර දුකෙන් නිදහස් වෙنده ඒකාන්තේ මේ පින් හේතු වාසනා වේවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.